සිද්ධාර්ථ කුමරුන් මහා විනිෂ්ක්‍රමණය කළ ඇසළ පුන් පොහෝ දිනයදයි. භික්ෂූන් වහන්සේගේ වස්තුන් මාසයේ ආරම්භක පොහොය ලෙසද බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ ඇසළ පුන් පොහෝ දිනයයි. පොහොයේ වැදගත්කම අපට පැහැදිලි කළ මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණු වැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ. ඇසළ පුන් පොහොය දිනේ විශේෂයෙන්ම ලාංකීය ජනතාවට වැදගත් වෙන්නේ කඨින මහා පින්කමේ වස් සමාදන් වීම මුල් කරගෙන බුද්ධ කාලේ සිටම පැවතෙන ත්‍රිතක් ඒ වගේම බුදුරජාන් වහන්සේගේ ශික්ෂාවන් පැනවීම අතර වස් පින්කම නැත්නම් කඨින පින්කම ආරම්භක පොහොය දින හැටියට බෞද්ධ ලෝකයේම අද දිනය සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මේ වස්තු මාසය එදා භාරතයේ නැත්නම් ජම්බුද්වීපයේ තිබුණු ඒ විවේචන හමුවේ බුදුරජාණන් වහන්සේ ශික්ෂාවක් පැනෙව්වා. ඇසළ පුන් පොහොය දින සිට ඒ වර්ෂා කාලය තුළ වස් සමාදන් වෙලා දායකකාරකාදීන්ගේ ආරාධනාවෙන් එම් පිළි අරගෙන ඉන් අනතුරුව දායකකාරකාදීන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් විශේෂයෙන්ම බුද්ධ දේශනාවේ සඳහන් වෙන අටමහා කුසල් වල අන්තර්ගත වෙන කඨින පින්කම තමයි පළවෙනි පින්කම හැටියටත් පංචානන්තරී පාප කර්මයන් හැර අනිකුත් සුළු සුළු කර්මයන් යටපත් කිරීමට පවා පුළුවන් වෙන ආනිසංසදායක ලෞතුරා බුදුරජාන් වහන්සේ වදාළ තාම උසස් පින්කමක් හැටියට මේ පොය දින සඳහන් කරන්න පුළුවන්. එම නිසා තුනුරුවන් කෙරෙහි ආමිස ප්‍රතිපත්ති මුල් පූජාවන්ට මුල් තැනමින් කටයුතු කිරීම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවන් පිළිපැදීමට හැටියට මේ පොහොය දින සඳහන් කරන්න පුළුවන්.